දේශනාව. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං අදංකා ධම්මස්සවන කාලෝ අයං අදංකා ධම්මස්සවන කාලෝ අයං අදංකා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තරිමානි යහපති සුඛානි අධිගමනේ යානි සීනා කාම භෝගීන කාලේන කාලං සමේන සමයන් පාදාය හතමානි සත්තරි අපි සුඛං භෝග සුඛං අනන සුඛං අනමැති සුඛං තී වීති සම්බාධිනේහි නියසක රැඳෙමි සෝනි තරං ඔස්සේ ධර්මය සොයන හැමෝටම අප ධර්ම දේශනා මන විග්‍රහ කරමින් වචනින් වචනේ සමක්‍රමයෙන් බුදු සමය සඳහන් අපට අදාළ කරුණු අපේ ජීවිතයට ලං කර ගැනීම සඳහා පැහැදිලි කරමින් සිටිනවා. පෙර මතක් කළ පරිදි ධර්ම දේශනාවකින් කළ හැකි දෙයක් නොවන නිසා ධර්ම දේශනාවකින් තේරුම් ගත හැකි දෙයක් නොවන නිසා ක්‍රමයෙන් ගැඹුරු යන ධර්මානුශාසනාවන් මාලාවකට කීපයකට සවන් දීම තුළ ධර්මාශෝක රජතුමා මතක් කළා වගේ මම කියනවා ජීවිත කාලයක් යයි නාදම අදහර ලබා ගත්ත ප්‍රගතියක් නැහැ. තෙරුවන් සරණ විදුල කෙටි කාලයේ ජන්ම ආචාර ප්‍රගතියක් ලබා තිබෙනවා. අනේ වගේ ඔබ මේ ප්‍රජානන් වහන්සේ වදාළ අපේ සැනසීම ප්‍රතිහිතින මේ දහම පිළිබඳව ලබන ප්‍රගතිය තක්සේරු කරගන්න ධර්මස්වනය කිරීම. අද අපි මාතෘකාව වන්නේ සංගුත්තර නිකාය චතුප්පදී තියෙන ඉන්න සූත්‍රය. මේ සූත්‍රයේහි සඳහන් කරුණු ටික අපේ ජීවිතවලට හරියට අවශ්‍ය වෙනවා. හේතුව අපි හැම දිනම එළෝ ඉපදිලා අපේ ඇසට පේන මත්තමින් සුව නැත්තම් සැප සොයන අය. සැප සොයන්නේ නැති කෙනෙක් නැහැ. සියලු දෙනාම දන්නා හැම දෙයක්ම කරන්නේ මේ සැපසනාව. පොන්නේ සැපසනා යන ගමනේදී භාවිතා කරන ක්‍රමෝපායන් වල පවතින සාවද්‍ය බව නිසා සැපසනා යන බොහෝ අය දුකට පත් වෙනවා. අමාරු වෙනවා. විනාශයට පත් වෙනවා. අනේ බඳු අයට නැත්තම් හැම දිනාටම තමයි මේ දුකට පත් නොවීමට. අතරමං නොවීමට. විනාශ නොවීමට. අපට වඩා හොඳ ලෝකහලෝ ශ්‍රේෂ්ඨත්ම ගුරුවන ගුරුවරයාණන් වූ පිළිගුරු බුදුපියාණන් වහන්සේ වැනි කෙනෙකුගේ මඟ පෙන්වීම අවශ්‍ය වන්නේ. උන්වහන්සේ යමක් වදාළා නම් බුදු තැන් සිට සිරහැර කරන හැර ගමන දවස දක්වා ඒ වදාල් සියල්ල එසේ සිදුවීම ආශ්චර්යමත් දුර්ගුණයක් වශයෙන් එසේනම් මේ දින සූත්‍රයේ සඳහන් වෙනා වූ කාරණා ටිකක් විශේෂෙන්නේ. අනිත්‍ය සිතිතුමා බුදුරජාණන් වහන්සේ හමුවට මේ දවසක තමයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය සිතිතුමාට දින සූත්‍රය දේශනා කරලා තිබෙනවා. එකමන් පමණක් නෙමෙයි ඕනෙක විදිහට අදාළ වෙන ආකාරයට ආමන්ත්‍රණය කරලා තියෙන්නේ අනිත්‍ය සිත්තුමාට. එකමන් තමයි එතන ගහපති කියලා කියන්නේ. සත්කාරිමානි ගහපති සුඛානි අධිකතනියානි. ගහපතිය මේ කාමගෝධෝගී ජීවිතයක් ගත කරන ගිනා කාමගෝධී නා. ආයත විදින්න පුළුවන් සැප හතරක් තියෙනවා. ඒ කාලෙත් ඒ තමන් යදන ක්‍රමපායන් අනුව දක්කල් මේ සැප හතරක් විඳින්න පුළුවන්කමක් තියෙනවා කාමභෝගී ජීවිතයක් තමයි. මේ බුදුරජාණන් වහන්සේ මේක දේශේ. අතමානේ චත්තාරේ. කොහොමද මේ හතර කියලා මහන්සියව සාධාරණේ මේ කරුණු හතර පැහැදිලි කරනවා. ආගෙන ඉස්සලම පැහැදිලි කළා අපි සිංහල මෙතේට වචනයක් කියමු. අත්තිසුතේ මහෝග සුඛය අනන සුඛය සහ මාන මේ සුඛයන් ලබා ගන්නට අප ඉන්න ඕන ප්‍රත්‍යයන් පිළිබඳව ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මනමින් පැහැදිලි කරනවා. අන අපේ දේවල් තේරුම් ගන්න තියෙනවා. සතමානි යහපති අතිසුඛය. අතපිය කොහොමද මේ අතිසුඛය කියලා කියන්නේ? ඉත ගහපති කොලපුත්තස්ස බෝවාහම්පි. ගහපතිය මේ කොලපුත්‍රේතුට සෞභග සම්පත්ති වේ. සෞභග සම්පත් කියලා කියන්නේ තේරුම දාන වාහන සත්පිතේ තමයි. ඒ වගේම සංගම දීපල ආදී මේ සියලු සත්කම් සෞභග සම්පත් වෙනවා. කිසියම් කොලපුත්‍රේතුක් තිබෙනවායි කියලා කියනවා. පිළිනව කියලා කියවතේ පිළිෙන්න වල ආකාරය පිළිබඳව උන්වහන්සේ ඊට මුලින් විශේෂණ පද කීපයක් දක්වනවා. අනේ විශේෂණ පද කීපෙන් කියවෙන කරුණාව යමින් තමයි මේ බෞභෝග සම්පත්තල උරුමේ හිමිකම අපි ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ වගේ වචන ටිකක් තියෙන්නේ. උත්සාහන විරියා විගත බාහුතල පරිචිත සේදාවක් පිටා සම්නිකා ධම්මලන්ත. ඒකක් එකක් පාස්සෙම තේරුම් ගන්න වෙනවා. ඒකත් තමන්ට භවෝග සම්පත් හිමිවීම සඳහා, ගැනීම සඳහා උත්සාහයෙන් විරියෙන් කටයුතු කරන බාගතිය. ඒ වගේම මේ පිළිබඳව තව වචනයක් තියෙනවා. දැයතේ වීරියෙන්, ඇතේ වීරියෙන් කෙනෙක්ගේ අභිසම කියන එක නෙමෙයි කියන්නේ. තමන් සතු ශක්තියකින් නොනකින් විශේෂම හන්සිරි කියන එක නොවන උදාහරකුම ඒ වගේම විශේෂම හන්සිරි කියන ශ්‍රේදාවක් පිටා ශ්‍රේදාවක් පිටා කියලා නම් ධාගීලා කියන එක ධාගීලා කියන එකෙන් කියවෙන්නේ නැහැ මේ අවුවේ කරගෙන ධාගීලන් කරන කියන පැත්තකින් පෙන්නන්නේ පරි සමනේතල ආමරතුල් හරි යම් කිසි විශේෂම හන්සියක් කරන්ට වෙනවා සුඛිය ඥානය අවදි කරගෙන ඥානය යොදාගෙන ශ්‍රේදාවක් පිටා ඒ වගේම ඒ ධනයේ තවත් පරිණාමයක් තියෙනවා ධම්මිකා ධම්මලංකා. දෙහැදිම ආගමක් අත්දැකීම වශයෙන් ගත්තම අපි පිළිගත් සම්ප්‍රදායක් තියෙනවා. ධනෙ උපයන්න අවශ්‍ය සම්ප්‍රදාය. ඒෙන් ගන්න ධනෙ තමයි ධම්මලංකා කියලා කියන්නේ. ඒ උපයන් වශයෙන් ගත්තම අපි පංචශීල ප්‍රතිපත්තියට පදනම් වෙන එක නරකයි. අධියේ සේලිය. දෙලෙන් දාම් කිරීම. මොකෙන් දාම් කිරීම. අමනන්ත විපාෂණ විද්‍යාවේ පවත්වා පින වෙනත් ආදායම් මාර්ග සියන්න මේක ඇතුළත්. තවත් කෙනෙකුට කරදරයක් නොවන සමාජයක සමාජ අපරාධයක් බවට පත් නොවන සූරාකෑම පංචාවක් සිදු නොවන ආකාරයක තමයි මේ බෝධාහොන්ති නැත්නම් බෞද්ධ සම්පත්තියෙන් කමේ කියලා. එතන මෙතෙන්දි නැත්නම් තව කරුණක් හැදෙයිද? මේ ආමන්ත්‍රණයේ තියෙන අස්තන වචනයක් මතක තියාගන්න. ඉදහසති කුල පුත්තස්. බුද්ධිය කුල පුත්‍රේ. කුල පුත්‍රේ කියන එකෙන් දුපා විතරක් ගැන කියෙන්නේ නැහැ. දුව දුව දුවට හරි වෙනවා. දැනට අපට හිතන තේරෙනවා අස්ති සුඛය කියලා කියන්නේ සමන්ත යමක් පේනවා කියන සත්‍යක තියෙනවා නම් සත්‍යක. සම්බුදුරජාණන් වහන්සේ මෝදාරනවා. පරිද්යං වික්ඛේ දුක්ඛං විහිනෝ කාමභෝගිනෝ කියලා අනිත් පැත්තට යම් කරනත්. පරිද්දසාලි නැති බැරි කම යන කාමභෝගී විදිහට දුක්ඛක් කියලා. ඒ අපි දැනට සිතමු සම්පූර්ණක තියෙනවා කියලා. සෞත්‍රි ඉගෙනුම ලබන කරුණ කරපුවේ අය සංවේවා හොයාගත්තයි නෙවෙයි ඒක තව සත්‍ය ගැන කියන්න ඇති කරගන්න. එතන ඇති කරගෙන යාම සඳහා වුන් පාසල් අධ්‍යාපනයේ පරිබාහිර වන විට ඒ සඳහා ඔවුන්ගේ බුද්ධිය මෙහෙම කිසියම් මාර්ගයක් හොයාගන්න අවශ්‍යයි. ආයනික ශ්‍රේණියෙන් පසු යන ගමනේදී අපි අධ්‍යාපන කරන තවදුරටත් කලින් කල විශේෂ දේශනාවක් කළා. ඒකේකිනාගේ වෘත්තීය දක්ෂතා පේනුම් මාර්ගන වෘත්තීය කුණුවක් ලබා දෙන තැනක අපි දිනනවා. ඒ නිසා සාමාන්‍ය පිළින් පැහැරවන අයට නැත්නම් සත්‍යයෙන් සිද්ධාල් ප්‍රවේශයට යන්න බැරි අයට අතකමං වීමක් අවුතුනේ. ඒ නමුත් ඔවුන්ගෙන් යමක් කිරීමට සිද්ධ වෙයි කවුරුහත් සම්පූර්ණයි කියලා කියන්නේ යමක් කරන්න සිස්පයිස කියන්නේ කියලා. ඒ මේ නිසා අපි කිසිෙක් නැත්නම් දරුවෙක් සතු සහජ දක්ෂතාවයන් තේරුම් ගෙන තොන්දි කුසලතාවයන් දියුණු කරලා දෙන්න පුළුවන් නම් ඒ වන විට සත්‍ය ආධන කියලා ආයිත්‍යයි ආයිත්‍යයි අනිත් පැය ඒ සඳහා ඒ පසු යම් වෘත්තියක් ප්‍රතික්ෂේප කරනවා. එන්නේ වෘත්තියක් ප්‍රතික්ෂේප වෙහි සම්හංශීලා හම්බකට පහය ඒ සම්හංශීලකට තමයි කෙනෙකුට ඇත්ති නැත්නම් ඇති තැන දෙන්න කියන්නේ. දැන් උකට මෞඛ්‍යයෙන් ලැබෙන ධනයක් තියෙන තුන අම් කැම දෙනක් නෙමෙයි. මේ සමාජයේ යම් ප්‍රවණතාවයක් මා දකින්න සමහර නුවණ මද උපතක් කියලා. මේ අත්‍යත්‍ය තත්ත්වයට පත් වෙන්නට කල්පනා නොකර සමහර විට නව යොම්බී යම්දාසේ 17 වෙනි කාලයේදී නම් මෞපියන් දරන්ට උණු පෞල් බර දරන්නට පෞල් බර තරක ගන්න මහන්සි වෙනවා. ඒ කියන්නේ අදු වයසින් අපි නිමිය තරකියාවක් නැතුව හොඳා ගන්න මාර්ගයක් නැතුව විවාහයන්ට පත් වෙනවා. මෙන්න මෙතෙන්දී අස්තිතු කියනින් හම් වෙන්නේ ජීවිතේම සල්පීල් වාසිකම් බවක් පත් වෙනවා. ඒ නිසා අර පුරුණු වීදී ටිකක් සැහැල්ලුවේ නිදහසේ ගත කරලා සමන්ත සමන්ත පරණත් පුද්දලෙක් නැතිවෙන්න සමන්ත ඉස්තර අභයන් මාර්ගයන් හොයාගෙන ඒ කාරණා කටයුතු වලට යොමු වෙන්නට කල්පනා කරන්න උදව් ඒ සඳහා වර්තමාන තත්ත්වය තියෙනවා දුක වෙන හැකියාව ජීවත් වෙන තුරුම අපිට මේ බරදරණ එක සහ ඒ සුවයක් වෙනින්න තියෙනවනේ ඒක විදිහට තුනක් තමයි. ඒ නිසා තුරුණ වීදී අපිට දකින්න ලැබෙන සම්නම් සත්පුරිණක් මාධ්‍යමකින් ලබන ලබන පෙරවීම් තුළ අප මේ සඳහා ඉක්මන් වේතු නැහැ මේක දුරසන් තේරුම් ගන්නවා. ඒ සඳහා අවශ්‍ය මූලික පසුබිම සකස් වෙනවා. දහස් තුනක් කල ගන්නේ ඒ ගස්ස මනාව හැදී වැඩි මූලිකද්ද පිළිබඳව ගොස් වාතාවරණය ලබන්නට ඒ වගේම පිළිබඳ ලබන්න අතිපතර විදිහ කියන්නේ පසු තමයි ඒ ගස්ස විශේෂයෙන් කර ගන්නවා. එතෙත් මේ දසක උපදින මාළු විමහව ළමනා දැකලා මොකද කලදරංකම සිසුදේ. ඒක අපිත් මේ තෞල් ජීවිතේ නැත්නම් මේ ජීවිතේ දරදරංක සිසු පරිණතභාවයකට ශාරීරික මානසික ආර්ථික හැම පැත්තම තත්ත්වයට අවශ්‍යයි. ඒත් මුලින්ම තමයි අපිට අත්ති අන්න දෙන්නකට තේමාවක් කියන සුපේම දෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ තම පියනයි කියන එක තමන් සතුටින් කියන එකේ අපිට දුක් දෙන්නට ආගම්බේදකින් පටවන්නට පුළුවන්. ඒක මතක තියාගන්න. මේ අපි දැන කියන්නේ බෞද්ධින්ට විතරක් නෙමෙයි. මේ කියන විදිහට සාධාරණ සමයක් මගින් ධනෙ උපයා ගන්නවා නම් බෞද්ධ සම්පත් ඉගෙනවා නම් ඒ හැම දිනකටම ඒක සතුටින් ඉන්නට පුළුවන්. ඒකට කියනවා මනෝවිද්‍යාවේ. ඒ වගේම මේ කියන ධනෙ පිළිබඳ කතා කිරීමේදී ඊළඟට බුදුදානම් මහන්සි ප්‍රථමං සිල්හප්ති භෝගසුකම්. මම භෝගසුකේ කියන්නේ අද්ද කියලා ඉන්නවා. භෝග කියන කේතන පින්නන්නේ පරිභෝග කිරීම පරිභෝගණය. දැන් අර ඉතින් සඳහන් කළ මේ සමහන්සි උපයාසපයාගත් අවධානය තමයි පරිභෝජනය කරනවා. මේ පරිභෝජනය කරනවා කියන එක කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. භෝගං මා බුඤ්ජති භෝගං කි බුඤ්ජති එවං පුඤ්ඤානි කරන්ති කියලා. මේක තේරුම් ගන්න වෙනවා. බුඤ්ජති කියන්නේ ආහාරයට ගන්නවා. ආහාරයට ගන්නවා කියන එක කියන්නේ කමබනවා කියන විතරක් නෙවෙයි. තමන් ලබාගත් අවභෝග සම්පත් තමන්ගේ ශාරීරික මානසික සුවය සඳහා වෛද්‍ය පාසකම් සඳහා ඒ වගේම දේවල් දරව සඳහා මේ යහපත් කාරණා සඳහා යොදන එක. මේ යහපත් කාරණා සඳහා යෙදී මේ තියෙන වශයෙන් තව ටිකක් තේරුම් ගන්න. අපිට මේ භෞගෝලික සංකප්ප ලැබෙන පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහැ ඒවා ස්වභාවක ශූදුක දුරාචාරිත ආයතන කරන්න කියලා. මෞපියන් දී යහපත් පිණිස දරුවෙක් නම් මෞපියන් නම් දරුවන්ගේ යහපත් තමන්ගේ සහෝදර සහෝදරයන්ගේ තමන්ගේ ඥාතීන්ගේ තම තමන් අධන ආදමේ තම සමාජයේ එන මේ කාරණාවලට එදුහම එතන කරදරයක් දුක් නැහැ. ඒ හැම එකක්ම සුඛ පිණිස හේතු වෙනවා. ඊළඟට එතන තව වචනයක් තියෙනවා ඥානි කරන්ති කියන්නේ. මේක තේරුම් ගන්න. තින් කරනවා කියන වචනේ අද සමාජයේ තියෙන අර්ථය අටුයි. ඒක කොහොම විතර ආත්මාර්ථයක නැගුරුද? බොහෝ දෙනා කියලා අපි දකින්නේ. නැත්නම්මයි කියන කතානෝයි අපි කන තීරණය කරන්නේ. ඇතැම්මයි මේ පින් කිරීම කියන එක පරාර්ථයට වඩා ආස්වාදික සම්හදාගත්ත දෙයක්. ඒන් අනුන් ලබන දේට වඩා මෙලවින් හෝ පරිලින් තමන්ට ලැබෙන දේ තුමක්ද කියලා හිතාන කරන තැනට අපේ සමාජයේ මානසිකත්වයේ පත් වෙලා තිබෙනවා. එන්න මෙතන මේක වෙනස් වෙන්න කියලා. මොකද මේ පින් කිරීම යන තමන්ට යන ලබන බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙමෙයි. ලෝකීය ක්‍රියාත්මක වෙනවා කර්ම නියාමයේ කියලා දෙයක්. ඒ කර්ම නියාමයේ තියෙන එක බුදුරජාණන් වහන්සේගේ අපිට ක්‍රියාත්මක වෙනවා හැමයි. ඒක ඇරෙදි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට මේකට මේ බෞද්ධ අබෞද්ධ කියලා ප්‍රතිදේකුත් නැහැ. ඒ නිසා ඒ කර්ම නියාමයට තියෙනවා කියලා ප්‍රතිදේකුත් නැහැ. ඒකම කර්ම නියාමය. ඒ නිසා මෙන්න මේ උදාහරණය අරන් කල්පනා කරන්න. තව කරන අය මට විපාක දෙයන් කියලා ඉල්ලනවද ප්‍රාර්ථනා කරනවද කියලා. මනෝ කුම්භංග මාතාවලට සම්බන්ධ සකන්තරයක් වෙන චක්කපාල සමුදුවන්ගේ කතාවක් කියලා. උන්වහන්සේ අත්ති ජීවිතයේ අසන් දුකිනේ. උන්වහන්සේ අත්ති ජීවිතයේ හේතුකම විපාකින ධම්ම කිත්තිය වැඩි මහත්යෙන් බවටපත් වෙලා සිදුකම් කරන්න හිතයි කියලා. දුක්පත් සාන්තාවකට සිදුකම් කිරීමට මුදල් සදල් නැති නිසා වැඩි මහත්යෙන් පොරොන්දුක් කරගෙන මම හොඳ කරන්නම් ඔබ මගේ ගෙදර වැඩ කරලා දෙනවා නම් කියන තොරන්දු මත ඉතදී සම්පතලා ඒක හොඳට ගත්තා ඒ හයිරාටික සාන්තාවක් පී එනකම් ජීවිතේ කරලා හොඳ නෑනේ කියලා කිව්වා එහෙනම් මෙන්න මේ දෙක කාර්ය කරන්නේ කියලා මේකෙන් දුෂ්ටෝ සික්කටි වෛද්‍යවරයා විෂය දු දෙකක් පිළිගන්න ලබන්නේ තව සාන්තාවගේ අසංගුණයි කියලා ඒකත් මේ දුෂ්ටෝ සික්කටින්නත් මේ සාන්තාවගේ අසංග කළ මේ වෛද්‍යවරයා සංසාරේ මගේ ඇස්ති කණ්ඩයන් කියලා ඉල්ලුවේ නැහැ ප්‍රාර්ථනා කළේ නැහැ. නමුත් අදාළ ආකාරය කර්ම නියාමේ අන්න බලන්න දුක් පිළවෙල කරන ජීවිතේ උනත් ප්‍රතිමන්තර විපාකයේ නිමිසිතුන. මේ මා කියන්නේ පව් කරන මිනිසුන් මට මේකට විපාක තියන් කියලා ඉල්ලන්නේ නැහැ. එනම් සින් කරන මිනිසුන් මට මේකට විපාක තියන් කියලා ඉල්ලන්නේ නැන්නේපා ඒක තුළ පවතිනා ලෝභ මොහ කියන ලාභ. ඒ නිසා මේ පුණ්‍යානි කරොන්ට කියන එකේ තේරුම තේරුම් ගන්න මේ සමාජ ජීවත් වෙනකොට අපි හපත් දේවල් කරන්න ඕන. පරත්තන් ප්‍රතිපදිත සුදු වශයෙන් තේමාව යන්නේ ඒකයි. පරත්තන් ප්‍රතිපදිත කියලා කියන්නේ අන්නයිගේ හපසුදා කටයුතු කරන. ඒ නැවින් මොනවද කියන කයන් යන්නේපා කර්ම නියාමයේ විසින් ඒ කටයුතු මනාව හිල කරලා දෙන්නේ. එන්න මේ නිසා තේරුම් ගන්න අවශ්‍යයි භෝග පරිභෝගය කියන එක ගත්තම මේ දැනින් සකස් කරගත් උපයාස ප්‍රයත්න ධනය සමාජයේ අප සමාජයේ අපට පිණිස පරිභෝජනය කිරීම පරාර්ථයේදී කෙනෙක් තමයි ඒකෙන් තමයි කෙනෙක්ට භෝග සුඛය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අපි තේරුම් ගන්න ඕන තවත් කරුණක් තියෙනවා තුන්වෙනි කරුණ. ප්‍රථමංච භගවතී අනන සුඛම්. ප්‍රතිපියනේ අනන සුඛය කියන්නේ මොකක්ද? එතන බුදුරජාණන් වහන්සේ තම මනමින් පැහැදිලි කරන ලබනවා. ඉදත් ලාපති කුමකුත්තස්ස උපපතිය සංකල උත්තරේකුත අල්ප වූ විශාල කිසියම් ආකාරයක ණයක් නැහැ. එන්න මේ ණයක් නැතිකම කියන එක පැහැදිලි කරන ලබනවා. අනන සුඛය කියලා. මේ සූත්‍රයේ නාම යොදා තිබෙනත් කීයක් තියෙනවා. එතකොට අපිට මෙතන තේරුම් ගන්න ඕන වැදගත් කරුණක් තියෙනවා. ඥානන සුඛී කියලා කියන්නේ විස්තර ගන්නවා. මේ සමාජයේ ප්‍රවණ කාලයක් පවතිනවා. මොනම කෙනෙක් තමන් සම්පතක වස්තුවක් නැත්නම් තමන් ඥානාගපේ විශ්වාසකේ විශ්වාසයට බා ණය ආරම්භන ව්‍යාපාරයකට ගත්තා යනවා. ඒක එපයි කියන එක හොයි කරදි කියන එක නෙවෙයි නිකන් හැදලා තියෙන්නේ. ඒක වෙනම තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. එන්න මෙහෙම බුදුන් වහන්සේ අදාරපු ගාථාවක් තියෙනවා. දලිත්‍යං දුක්ඛං ලෝකේ ඉනදානං කිච්චති. දලිත්‍ය ඉනම ආදාය බුද්ධමානේ විහං නිහං. ඒක මේ සූත්‍රයේ කොටස් තවකනක තියෙන දෙයක්. මේ පැහැදිලි කරන ලබන්නේ අනේ දරිද්‍රතාවය. නැති දැරිකම කියන එක සහ ණය ගැනීම කියන එක මේ ලෝකයේ දුකක් සමාන කරනවා. නමුත් මේ ණය ගැනීම කියන වචනේ මහත් වීම අකරන් ළමනවා දරිද්‍රේන මාතයි. දරිද්‍රතාවයෙන් දුක්පත් වෙනින් කෙරෙන පුද්ගලයා පුණ්‍යමානේ විහන්නේ. ඉන මාතයි පුණ්‍යමානේ. ඒ කියන්නේ ණයගෙන අනුභව කරනවා නම්. ඒකට ණය අරගන්නවා කියන කේස් දෙක මේක අතම ගෙවන්නවා. ගෙවන්න නම් මේකට ආදායමක් උපයගන්න. ආහාරයට ගැනීමේදී ආදායමක් පිටවෙන්නේ නැහැ විනාශ වෙනවා නිසා මේක තේරෙන සරල සින්නෙන් කිව්වොත් ණයට අරගෙන කෑවොත් ජීවයෙන් හම් වෙන්නේ නැහැ විනාශ වෙනවා කියන එක. එහෙනම් උන්වහන්සේ කියන සුදුසු නැහැ කියලා පෙන්වන්නේ ණයට අරගෙන කෑම. ව්‍යාපාරික ලෝකයේ දිනු කරන්නේ යාම විචාරවලදී අපිට ආයෝජන කරන්න වෙනවා. මුදලක් කරන් ආයෝජනය කරලා එින්දම ආදායමින් බලාපොරොත්තු වෙන තොලීම දිනන අපිට දහස් ගණන්. ඒක නෙමෙයි මෙතන පැහැදිලි කරන්නේ. ඒක අපිට තියෙන්න ඕන සමාජයේ තියෙන ව්‍යාපාර දිනුම් තියෙන්න වෙනවා. ඒ නිසා මේ බුදුසමයේ පැහැදිලි කරන්නේ යම් කිසි ව්‍යාපාරයකට ආයෝජනය කිරීම වරදක් කියලා කියන්නේ නැහැ. නමුත් අර ආදායමක් නොවන ආකාරයෙන් යම් කිසි ආකාරයක යම් කිසි පුද්ගලයෙක් විශේෂයෙන් මේක ඇති බැරි සම් දුක්ඛක්ම් අපිට සිදුවෙන දෙයක්. ඉවත් වෙන නැත් ආකාරයක් නැතුව සමහර විට ආහාරයට පියදම් කරන්න ගන්නවා. ඒකට උන්වහන්සේ අදාරන්නේ බුද්ධමානේ විහඤ්ඤති කියලා ණයකාරං කෑවොත් තමයි. ඒක මම මේ කතා කළේ පෞද්ගලික ඒක පුද්ගලික මත. නමුත් එපමණකින් මේ නතර කරන්න සූදානම් වන්නේ නැහැ. මොකද ණය යනු ඒක පුද්ගල ඒක තියෙන එකක් තමයි ජාතික ජාත්‍යන්තර මට්ටමේ තියෙන ගැටලුවක්. මේ පිළිබඳව අපට හිතන්න පළවෙනි එක තියෙනවා. බලන්න අපට 1948 මේ නිදහස් කියන දේ ලැබෙනකොට අපි රට මේ තරම් ණයබරින් පෙන්නේ නැහැ. අපට රට දියුණු කරන්න විදේශ ආධාර අවශ්‍යයි කියන ප්‍රේමාවන් යටතේ පැවතින පවතින සියලුම රටයන් ආධාර හැරෙන විට ආපසු ගෙවන්නට පොලිස් රහිතව මුදල් ලබන්න තිබෙනවා. එතකොට මේ මුදල් අරගන්න එකක් ණය පිළිගැනීම. එතකොට රටක් වශයෙන් ණය වීම. මම මේක සංකල්පය කරන නම් පරිහරණය කරලා නැහැ. මුල් රට අපේ රට විදේශ වලින් දක්වා වූ ණය ප්‍රමාණය මේ ජනගහණයෙන් බෙදුව. අපි ඉතින් කියනවා ඒක පුද්ගල ණය කියලා. නැත්නම් ඒක පුද්ගලයේ මතට වෙන ණය. ප්‍රමාණය රුපියල් 10,000ක් වශයෙන් මට මතක තිබුණා පසුගිය කාලේ දැන් සම්මාදේ 25,000ක්. එතන අපින දන්නේ නැතුව අපි හැමදෙනාම සහ අපි උපදින පරිසර පවා විදේශයෙන් තමයි. ඒකට නම් අපි අපේ ජාතියක් වශයෙන් අනුමත කෙරෙන්න පුළුවන් කමක් නැහැ නේද? මේ පිළිබඳව බොහෝ දෙනා දන්නේ සමහර විට ආර්ථික විද්‍යාව විශ්වකපෙන් හදාගෙන නැත්නම් මේ කාරණා ගැන දන්න අය සමහර විට තරමක් දන්න නැති අනිත් පැති මේ පිළිබඳව අවබෝධයක් නැහැ. නමුත් මේ සරලව හිතන්න කාරණයක් නෙමෙයි. එන මේ නිසා මේ රටක් ජාතියක් අපි අවදි කරන්න වෙනවා. මේ ණයෙන්නේක තවදුරටත් ණයබරින් පෙළෙනවද නැත්නම් නිදහස් වෙනවද කියන එක. මට මතක් වෙන පැරණි සිදුවීම් කීපයක් තිබෙනවා. ඔබ සාන්ති දිනවද? ලක්ෂ්මී භායි ගීතයක් ආදී සිංහලුන් පිට දීප දේශනා කළා. මේ සඳහන් කරනවානේ පිටරට හාලේ බක්තිත නැත්නම් බඩගින්නේ සිංහලයා අන්තිමේදී නිගිය බුදියන කියලා කියන්නේ බුදියන පැදුරක් වෙන්නේ පිටලා කියනවා. මේ අපි අවදි කරපු තැන අපට හැදෙන්න නම් මොකද? බලන්න මේක පෙන්වන්නේ අප ධර්ම කලාපී රට. ජනමහ විකන්නේ මගසිය බැලෙන හොඳින් කුෂ් කර්මාන් දෙන්නේ කදුවක් දැක්කට. තව පිටත් හාලේ බස්තික කියනකින් කියන්නේ නම් ඒ කාලේම නම් සහල් ආනනය කරලා තියෙනයි කියන්නේ. ඒක නැත්නම් ඒක සුදුසු නැහැ වරකින් දෙන්නේ නැමයි. අනිත් මේ හරිත ලෝකයේ ගල්හැහත් නැත්නම් පන් හරි තුන් හරි හරි තවත් දේවල් වශයෙන් ගත්තා අපි උදාහරණයක් මේ උදාහරණයක් විතරයි. පැදුරක් තියාගන්න අවශ්‍ය දේවල් අපි එකක් යොමු කරන් තියෙනවා මතක. නිදියන පැදුරක් දැන් දැන් පිටත් ඉන්නා අපි වචනයෙන් පින්නන්නේ අපට අනවශ්‍ය දේවල් අපි ආනයනය කරනවා කියන එක. වෙන මේක අපේ අවධානයට යොමු යුතු දෙයක්. වත්මන් ජනාධිපතිතුමන්ගේ දේශපාලන ගුරුවරිය තමයි මා දන්න හැටියට 1977 කාලේ රාජ්‍ය පාලනයේ ප්‍රතිමාර්ථී බණ්ඩාරනායකනි. එතුමිය මේ පිළිබඳ අවධානය යොමු කරන නිෂ්පාදන සංග්‍රහමය යට පිළිවෙතේ අපේ යම්කිසි ව්‍යාපාරණ ලෙම ව්‍යාපාරය. සමහර විට කියනවා සමෝදාර්ථිකේ බාධාක් වශයෙන් නම් නැක පිළිදී සිදුවන හැම දිනකටම ගායකින්ට පවති දුනා ජාතිය අවදි කරගෙන ඉන්නවා. ඒකම ගීතයක් ගායනා නොකළ ජෝතිපාලයන් කළා මම යනවා මම යනවා ජාති තරම දෙමලිට යනවා කියන ගීතයන කරා. මට මතකයි ඒ කාලේ අද සමාජයේ නැති ගායකෙක් විසින් ගායතු ගායන ගීතයක තියෙනවා අපට අවශ්‍ය දේ අපට සත්‍රා ගමු විවහල් බව පනසේ අපයා. බලන්න මේවෙන් කියන්නේ මොකද්ද කියලා. තේරුම් ගන්න ඕන කාරණාව. ඒ තමයි අපට යම් කිසි දෙයක් මෙහි උපයා සපයා ගන්නට නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ඒක විදේශීන්කින් ආයෝජනය කරන එක අවශ්‍ය කරුණක් නෙමෙයි. මේ පිළිබඳව අපි අද පෞද්ගලිකව ඉතිහාසනාවක් වෙනසහ රාජ්‍ය වශයෙන් සහ ප්‍රේකී අමාත්‍යංශ වශයෙන් පවහිතන්නෝ යම ආනයනයේ ප්‍රයුක්තේ අපට ඒ නිපදවා ගත නොහැකි. නිපදවා ගත හැකි කිසිම දෙයකට අපි අපේ මුදල් පිටරට යවන්න අවශ්‍ය. එනිසා එබඳු දේවල් කල්පනා කරන්න ඕන ලැබෙන කොමිස් මුදලට වඩා රටට සාපේක්ෂව සිදුවන යහපත මඟු කියන එක පිළිබඳ උදාහරණක් තෝරේ පවතිනවා. පෞද්ගලිකව පැහැදිලි කරනවා නම් ප්‍රේක්ෂකෝ ආතෝරේ සම්බලස්තාව තමා කොළඹ ගෙදර තියෙන නිවස හැදුවේ අදන්න කටයුතු තුළේ මොනවායන්ද කියන එක උගන්වන එක. ඒන් තුළින් අපිට අම්මායට ලැබෙන දේවල් පිළිබඳව හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ අනන සුඛයේ කියන එක පෞද්ගලිකව තමන් ණයලා ආහාරයට ගන්නට හොඳ නැහැ වගේම ජාතියක් වශයෙන්ත් අපි ආහාරයට ගැනීම සම්බන්ධව ණයනේ හොඳ නැහැ. එනම් මේ ණයබර එන්න තේන්නට තව දුරටත් වැඩි වෙනවා නම් ඉදිරිපත් කළ ණය කරවන්නේ නැති වෙන්නේ සිදුවෙන්නේ. නිසා ණය ගැනීමේදී ඒවා සංවර්ධනයට, පරිභෝජනයට, ඒ වගේම නාස්තිට සහ බසකෑම් වලට යොමු නිසා වෙන්න තෝරන ඉතාම සම්මුදනයක් ඇති නෝන. ඒ වගේම අපි ජාතියක් හපෙන් දක්කල අපිනම් තියෙන අඩුපාඩු. හැමදිනම රටගෙන හිතනවා නම් Tamange ආත්ම සුඛය ගැන හිතනවා නම් මේ නීති විරෝධී බැරි නැත්නම් මේ බසක් යන මාදි දේවල් කරලා තනසෙන්ට බැරි බව හිතනවා නම් මොක කරන්නේ. ඒවා නීතියකින් කරන්න බෑ. අධ්‍යාපනයේ තුල දරුවන් බුද්ධිමත් කරන්නේ මෙන්න මේ විදිහට සාකච්ඡා වැඩ ප්‍රතිපදිතයන් කියන එක. ඒ නිසා අපට තේරුම් ගන්න අවශ්‍ය කරුණ තමයි මේ කරුණ. මෙන්නින් තේරුම් ගන්න අවශ්‍ය කරුණක් අප රට වශයෙන් නැත්තම් රාජ්‍යයක් වශයෙන් නැත්තම් අපේ ජීවිතේ නම් පෞද්ගලිකව තේරුම් ගන්න ඕන කරුණක් මෙහිම අභියෝගයක් අපට තිබෙනවා. මේ අභියෝගයේදී අපි මේ ජයගන්න අවශ්‍ය ඉදිරියේදී සාධරපත් මේ ණයබරය කියලා යනවා. එමනම් ඒ සඳහා අපි කුමක් කළ යුතුද? අපට අවශ්‍ය දේවල්, අපට හැකි දේවල් මේ රටේ නිපදවා ගැනීම සඳහා නිපදවන්නම අපි හැමදෙනාම කටයුතු කරන්න ඕන. නිපදවීම පමණක් නෙවෙයි. නිපදවන දේවල් අලෙවි වෙන්නේ නැත්තම් ඔවුන්ගේ ආදායම් කියන්නේ නේ. මේක ඉන්දුම සහ රටේ මතර පවතිනා වූ න්‍යායක්. ඒ නිසා අපි ඉල්ලුම් කරවන්නවා නම් අපිට අවශ්‍ය දේවල් අපේ දේවල් අපිට දෙන්න අපි ස්පාදනය කරන දේවල් කියලා ඉල්ලුම් කරවන්න කියලා යනවා නම් අපතොමත් කියලා. ඉබුන් සත්‍යයක් කියන්නේ තමයි අපිට දීර්ඝ කාලීන ක්‍රියාමාර්ගයක් වශයෙන්. ඒක දවසකින් මේ දේ කරන්න පුළුවන් කියලා මම කියන්නේ. සෞද්ධලිකව මේ දේවල් ගැන හිතා බලලා අපි අපේ දේවල් අගය කරනවා නම් අපේ අය නිෂ්පාදනය කරන දේවල් මෙලක ගන්නවා නම් නිෂ්පාදිතිය අපේ දේවල් නිපදවන ලබන නම් අපට හැකි දේවල් මෙන්න මේ தත්වය අර ණයබර අවම කිරීම සහ අපට අනවශ්‍ය දේවල් මෙහි නොගෙන්න අපි විදේශයන්ගෙන් ගෙන්විය යුතු දේවල් පමණක් පෙන්වන්නට මේ මුදල් වැය කිරීම තුළ අපට මේ සකස් වශයෙන් පවතින ණයබර සහස්පතින් අපමත පැටවී පවතින ඒක පුද්ගල ණයබරෙන් නිදහස් වීම සඳහා පුළුවන් වෙනවා කියන එක මා මෙතන දකිනවා. නිසා අනන සුඛය අපි ලබන්න අවශ්‍ය නම් පෞද්ගලිකවත් නොවේ පෞද්ගලිකව පමණක් නොවේ ආයන විසිතියුත් ජාතියක් වශයෙන් උත් එහෙමනම් එන්න අයබර ඉහළ යන එක අපි අනුසරණව තේරුම් ගන්න එක. ඒ නිසා මේ ගැන හිතන්න. පිට ආගම් දෙකකින් තොරයි. ඕනෑම ආගමක් උගැද්දකටමක් නැහැ. මේ කියන අත්තිසෝතය භෝග සුඛය අනන සුඛය කියන දෙවිඳින්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ විශ්වාස කරන සදාවත් බෞද්ධයෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙකුට පුළුවන්කමක් තිබෙනවා. මේ කියන මට්ටමේ Taman අදහන ආගමන යමින් අපි අටක් වශයෙන් හිතලා අපි සාංකිකයන් වශයෙන් හිතලා මේ කියන මට්ටමේදී අපට මේ කියන සුඛයන් තුන විඳින්නට මේ සුඛයන් තුන දුක් විඳින්න පුළුවන් පවතිනවා. ඒ පහසුකම් සලසා ගන්නවා නම් සුඛයන් විඳින්න පුළුවන් කමක් තියෙනවා. දැන් මෙතන තේරුම් ගන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා. මම කියතු අත්‍ය සුඛ භෝග සුඛ අනන සුඛ කියන කාරණ තුනේදීම කතමංච ග්‍රහපති අත්‍යසුඛම් කියන එක කියලා මම ඉත ග්‍රහපති තුන සුඛස කියලා කතා කරනවා. එතකොට ඒකෙන් පෙන්නන්නේ ඒ තුනකම කිසියම් ඕනෑම කුල පුත්‍රයෙකුට කුල පුත්‍රයෙක් කියලා කතා කරන්නේ මෙතන දෙත දෙවිවත් නොවන කෙනෙක්. නමුත් කතමංච ග්‍රහපති අනාත්‍යසුඛම් කියන මේ කරුණ පැහැදිලි කිරීමේදී බුදුරජාණන් වහන්සේ මේ වචනය නස් කරලා තියෙනවා. අන්නේ ඒ කියලා කන්දට ගන්න දෙනවා. අපෙන් චිත්තපති අනාජ්ජ සුඛම් කියන විමසීමේදී චිත්තගතපති හරි ශාවක අනාජ්ජ කාය කම්මේන අනාජ්ජ වාචී කම්මේන අනාජ්ජ මනෝ කම්මේන සමන්නාගතෝ හොති කියලා කියනවා. දැන් මේ වෙනස අපි හොයා ගන්න වෙනවා. චිත්තගතපති කුල පුත්තස්ස නැත්නම් කුල පුත්තෝ චිත්තගතපති හරි ශාවක වෙනස්කම අපි සුඛය භෝග සුඛය සහ අනන සුඛය විඳින්න පුළුවන්කමක් තියෙනවා ඕනෑම විකාමෝඩි පුත්‍රයෙක්. නමුත් අනාජ්ජ සුඛය කියන එක විඳින්නට ඉඳහපති ආර්ය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවකෙක් නොවී බෑ කියන එක තේරුම් ගන්න වෙනවා. මොකද මේ කුල පුත්‍රයා සහ ආර්ය ශ්‍රාවකේ අතර වෙනස. අනාජ්‍ය සුඛයේ විඳින්න නම් අපි කුලපුත්‍රේ තවුණක් වීමයි. නමුත් මේ කුලපුත්‍රයා විකාමෝගී කෙනෙක් තමයි. يعني එතන විහිනා කාමෝගී නම් කියන්නේ මේ කතා කරන සුය විහි ජීවිතය ගත කරන ඕනෑ කෙනෙකුට දෙන්න පුළුවන්. එහෙනම් අපිට අනාජ්‍ය කියන වචනේ තේරුම නේද කියන්නේ. ඔබ හැමදේම දැනට ඉන්න මත්තමින් ඔබ නිරුදි කියලා හිතන්න පුළුවන්. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයේ නිරුදි වෙන්න තෝන අපි අනාජ්‍ය සුඛයේ විඳින්නට. එනම් මේ ආර්ය ශ්‍රාවකෝ අනාර්ය ශ්‍රාවකෝ මේ ආර්ය ශ්‍රාවක භාවය කියන්නේ කොහොමද කියන එක පිළිබඳව අපට ටිකක් තේරුම් ගන්න සිද්ධ වෙනවා. පිටින් යපි පිටකපුරාවතින වින සූත්‍ර පාඨ කීපයක් කියන්නේ සූත්‍ර කීපයක පවතින එක පාඨය පැහැදිලි කරන්න වෙනවා. මේ ආර්ය ශ්‍රාවක භාවය ලබන්නේ කොහොමද කියන එක. ඊට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාන කරුණ තමයි හැම තැනදීම අශ්‍රතව අපුතුම් ගන්න අරයාන අදස්සාරි අරියස්ස දම්න්නේ අකෝයිද අරියස්ස දන්නේ අවිනීක අස්තෘතුවත් පුතුම් ජනය කියල පුතුම් ජනයක් කියන එෙන ආරයන් වහන්සේලා දකින්න අරයාන අදස්සාරි අරියස්ස දම්න්නේ අකෝයිද මේ ආරය ධර්මයට ප්‍රිය කරන්නෙත් නෑ. අරියස්ස දන්නේ අවිනීතු ආරයක් ධර්මයෙහි තිත්යෙන්න්නෙත් නෑ කියලා. එවැනි මෙතන අනිත් පැත්තේ නම් අපි සුතව ආර්ය ශ්‍රාවකෝ. භෞසුත භාවය ඇති අතමා අසුතව කියන අසුත භාවයේ තියෙන භෞසුත භාවය ඇති ආර්ය ශ්‍රාවකින් මහන් ප්‍රායකය අරියානම් දස්සාන් ආර්ය මහන්සල දකින්න. ආර්යස්ස ධම්මේ කෝවිද ආර්ය ධර්මයේ කෙරෙහි ප්‍රිය කරනවා. ආර්යස්ස ධම්මේ සුවිනීතෝ ආර්ය ධර්මයේ හිත් වෙනවා. දැන් මෙන්න මේ අසුතව අසුතුම් ජනෝ සුතව ආරිසාවකෝ කියන වචන දෙක තුල අපිට පැවතිනවා අර ගුහපති නැත්නම් කුලපුත්‍රයා කියන පුද්ගලයා අසුතත්ව පුද්ගලයෙක් කියන එක තමයි. නමුත් උටත් විසුක සහ භෝග සුඛ සහ අනන සුඛයේ තියෙන ස්වභාවය තියෙනවා. නමුත් උට අනාජ්‍ය සුඛය නැහැ. ඒ සඳහා ඕනේ නම් සුතව ආරිසාවකෝ බවටපත් වෙනවා. ඒකට කියන්නේ සුතව ආරිසාවකෝ කියන්නේ භෞතික ආරිසාවකේ අදහන දහම කුමක්ද? අපි හරි ඉගත සමාන කරුණ තුනේදී සම්මරවන්නේ පුද්ගලික වශයෙන්. පුද්ගලික වශයෙන් හොඳ නරක හරි වැරදි තේරුම් අරගෙන සම්මරයක් පටන් ගන්නවා. අපි ඒක වචනයක් කියදෙනවා පුද්ගල සම්මරය කියලා. තමයි බුදුජානන් වහන්සේ මේ මහ යුපින් සඳහන් කළ සූත්‍ර දේශනාවල ඊළඟට පැහැදිලි කරවදාරන කරුණක් තියෙනවා. අර අරිය ශ්‍රාවකයා දන්නේ අරිය නොවන ශ්‍රාවකයා. නැත්නම් අසීතව පිටඥයා දන්නේ නැති මොනවද කියලා පැහැදිලි කරලා කියනවා. ඒවා මොනවද වරද්දාගෙන තියෙන්නේ කියලා කියනවා. ඒක විදෙන්නවා රූපංවා අත්‍යනි. නැත්නම් පිටන විස්තර ටිකක් අරගෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ තමයි මගේ ආත්මය. ඒ තුලයි මම ඉන්නේ. මා තුලයි ස්කන්ධ තියෙන්නේ. ආදි වශයෙන් මේ මම කොට ගන්නවායි කියලා කියනවා. මගේ කොට ගන්නවායි කියලා කියනවා. මගේ ආත්මය කොට ගන්නවා. එතකොට ස්කන්ධ සංචිතය කියලා එකක් අසුකව සුදක් ගැනක් දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඌ යම දෙයක් මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගන්නවා. එතකොට ස්කන්ධ පාපිලිවක නිවැරදි අවබෝධයක් නැති ඕනෑම කෙනෙක් අත්දැකන්නට සිදුවෙන්නේ මොකද්ද කවුරු කියලාද අසුපත්කම් ගැනීම. මේ අසුපත්කම් ගැනීමට බුදුරජාණන් වහන්සේ වදාළ මේ නිවැරදි සුඛය සඳහා අවශ්‍ය ප්‍රේමට අවශ්‍ය මානසික විවර නැහැ අවබෝධ විවර නැහැ. එතන එහෙනම් සුතව අරිසාවකයක් කොහොමද කියනවා කියන්නේ. එතන පැහැදිලි කරලා ගන්නන්නේ ඒ කෙනා රූපේ මමයේ මම රූපය, රූපය තුළ මායත, මාතුළ රූපයට, වේදනාව මමය, මම වේදනාවයි, වේදනාව තුළ මායත, මාතුළ වේදනාවයි. ආදී වශයෙන් මේක පංචස්කන්ධයේ එකක් එකක් තාසා පංචස්කන්ධවලට එකකට හතර දෙකින් විස්තකත බෙදලා විෂයාකාර මිත්‍යා දෘෂ්ටි ප්‍රදේශනා කරනවා. මෙන්න මේ පංචස්කන්ධයාගේ ඉදීම නැරීම තේරුම් ගන්නට පුළුවන් වෙනකොට තමයි ඔබට අනවජ්‍ය කාය කම්ම අනවජ්‍ය වාචික කම්ම අනවජ්‍ය මනෝ කම්ම කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි අසුගිය ධර්ම දේශනාවලදී යම් මට්ටමකට මේ ස්කන්ධ පංචකයන් පිළිබඳව පැහැදිලි කරන්න උත්සාහ කළා. ඒ නිසා අපට මේ නිවැරදි සුඛය විඳින්නට නම් මේ නිවැරදි සුඛය විඳීම සඳහා පංචස්කන්ධය ආදී ඉදින් නැරීම තේරුම් අරගෙන ඒ තුලින් දකින්න පුළුවන් නම් විතරයි අපට අනවජ්‍ය සුඛය තියෙන්නේ. ඒ නිසා සතරාකාර සැපතක් අපිට තියෙනවායි කියලා ඔබට මා දකින්නේ මේ සමාජයේ බොහෝ දෙනෙක් විඳින්න පුළුවන් තුන් ආකාර සැපතක්. මෙතන එක ගැඹුරු කරුණක් තියෙනවා මේ කරුණ තව ටිකක් විස්තර කරන්න මම දැන් පැහැදිලි කරලා පෙන්නන්නම්. ඔබේ ගුරුවරයා ඔබ දියුණුවට කැමති නැහැ. ඔබේ මව්පියන් ඔබ සුවසේ ජීවත් වෙනවට කැමති නැහැ. ඔබේ ආදරය ඇති පාලකයෝ ඔබ සුවසේ ජීවත් වෙනවට කැමති නැහැ. මෙන්න මේ හැම දෙනාම ඔබ සැපවත් කරන්න උත්සාහ කරනවා. අවුතින පාලන රටාව ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පුළුවන් ධනවාදී වෙන්න පුළුවන් සමාජවාදී වෙන්න පුළුවන් උන් හැමෝගේම උත්සාහය සුඛිත මොඩල් සමාජයක් ඇති වෙන්න. නමුත් මා ඔබට කියන්නම් මේ පාලකින් හෝ මේ ගුරුවරයාට හෝ ඔබේ මව්පියන් හෝ ඔබ හැම දිනාටම ඔබේ අය වෙනුවෙන් ලබා දිය හැක්කේ මේ අත්ති සුඛය භෝග සුඛය සහ අනන සුඛය කියන තුන විතරමයි. ඉතුරු කොටස ලබා දෙන්නට කාටවත් නැහැ. ඔබ වෙනින් කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අපි කතා කරන්නේ චිත්ත සංපාන ගරුදුපත් විදිහට. තම තමන්ගේ සිතේ පවතින දුර්වලකමක් මේක දුරු කරන්න දේශපාලනඥයින්ට ප්‍රශ්නෝ කියන්න බැහැ. ගුරුවරුන් නැහැ. ඒක අපි තේරුම් ගන්නට වෙනවා. තේරුම් ගත්තම තමයි අපට අපවිෂින් පෞද්ගලිකව ක්‍රියාත්මක වෙයි. අප වෙනුවෙන් මේ අනවජ්‍ය සුඛය කරා ළඟාවින්ට වෙනවා. අනවජ්‍ය සුඛයට පවතින බාධාවන් අපේ චිත්ත සංපානගත සංපානයේ තුලින් ඉවත් කර ගන්න සිද්ධ වෙනවා. මේ පිළිබඳව මට වාසනා කාටයක් තියෙනවා කියන්න මේ අත්සුක භෝග සුඛ අනනසුඛ කියන තුන එක පැත්තකට යොදනවා. තව අනිත් පැත්තට යොදනවා අනවජ්‍ය සුඛය කියන එක. එහෙම යොදලා බුදුරජාණන් වහන්සේ ධාතාවක් දේශනා කරන ලබනවා විපස්සමාන ඥානෙති භෝගාදී ස්මීදස. අනවජ්‍ය සුඛස්සේ සං කලං නග්ගන්ති සෝලසින්ති කියලා. නොනේ විමසා බලනවා නම් මේ බාහිර දෙක කෙරෙහි තේරුම් ගත්ත කෙනෙකුට තේරෙනවලු අනවජ්‍ය සුඛී පවතින සුවයෙන් 16න් එකක් තරම්වත් අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ කියන මේ තුනේ තුනෙන් ළමන්ට බැහැ කියන්නේ. මෙතන කියන ගැඹුර තේරුම් ගන්න. අපි මුළු ජීවිත කාලයක්ම සටන් කරන ළඟා කරගන්න උත්සාහ කරන්නේ අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ කියන මේ පිටකනම් අපිට ලැබෙන්නේ 16න් එකකටත් වඩා අඩු සුඛයක්. මේකනේ ත්‍රිපිටකයේ පුරාතන කරුණ. නමුත් අනවජ්‍ය සුඛස්සේ තම කලං නග්ගන්ති සෝලස. නමුත් අනවජ්‍ය සුඛයෙන් 16න් එකක් තරම්වත් ඇති නෑ. එහෙනම් අනාජි සුඛය මේ 10 මේ අපලබන සුඛිත වඩා 16 ගුණයක් විශාලයි. 16 ගුණයක් විතරක් තමයි දිනක් මා සමග කතා කරමින් කිටි දක් මහත්මෙක් මගින් ওই පිළිබඳ විමසලා. පිටුගේ නපුජන හම් වෙලා නැහැ කොතන දිනේ තියෙන්නේ කියලා මම ඉස්සරහට අදාළ තැන් තියෙනවා මමයි කියන්නේ. ඒත් මම කියනවා සාමාන්‍යයෙන් ඔතනලා පුදාසින් එකක් නෙමෙයි ලක්ෂණයක් තරම් හොද දෙන්නේ නැති වත් හරි කියලා. සත්‍ය සිද්ධිය. ඒ නිසා අපි වැඩි අවධානය යොමු කරන්න වෙනවා. අපි බලාපොරොත්තු වෙන සුවේන ඒ සුවේන් දෙන්නට 16 ඉතිේ සුවේනකට ලොකු 16 15 සුවේන 16 15 සුවේන ලබා ගැනීම සඳහා නම් අපි කුලසුත්‍රයේ විතරක් කියලා බෑ ආර්ය සාරකයේ දෙන්නට වෙනවා. ආර්ය සහ අනාර්ය කියන එකෙන් වෙනසකම ඔකේ ඉන්දියානු සමාජයේ මුල් කොටගෙන පළමුව වෙනුනේ මෙහෙමයි. ඉන්දියානුයි කල් තමයි ක්‍රියාවේ. ඉන්දියාවට සංක්‍රමණිකෝ පිටක් කියවුන් සුදු තමයි තියෙන්නේ. මේ සුදු තමයි තියෙන්නේ ආර්යයන් දිව උසස්තරය වශයෙන් කල්වයේ කල් තමයි තියෙන්නේ අනාර්යයන් වශයෙන් තමයි සමාජයේ බෙදලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ නැත්නම් අමිරිසාව උසස්පද්දකින් පිළිගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ මේ වචනේ අර්ථය ගත්තා. ආර්ය උසස් අනාති පහ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් නොගන්නා වූ මහසාර ධර්ම අනාවි අසුබතු කර්ඥයි. ඒ ධර්මයේ වැරදට තේරුම් ගත්තම උන්වහන්සේ ඒ අය අන්නයි හා සාපේ උසස් නැක්මක් ඇති අය වශයෙන් ආරී කියලා හඳුන්වගන්නවා. එහෙනම් අපි බලන්න බුදු සමය පවතින වචන කීපයක් භාවිතා කරලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය, ආර්ය ශ්‍රාවක, ආර්ය සත්‍ය. මේ හැම එකකම කියවන්නේ ආර්ය කියලා වචනය. එනිසා අපි මේ සම්මුති සත්‍යයේ ජීවත් වෙන්නේ ආර්ය සත්‍ය විමසා බැලිය යුතුයි. ප්‍රමාරි සත්‍ය විමසා බලා ආර්ය ශ්‍රාවකේ බවට පත් වෙන්නට අවශ්‍ය අවබෝධය ලබන්න තිබේ. ආර්ය ශ්‍රාවකයාට තමයි අනවජ්‍ය කාය වසී මනෝ නිවැරදි කයින් වචනෙන් දෙන ක්‍රියා කරමින් නිවැරදි සුඛය දෙන්න පුළුවන්. මේක ටිකක් ගැඹුරු කරුණක්. එනිසා අපි තව ටිකක් පැහැදිලි කරන්න බලමු. අපේ ආර්ය භාවයට පත් වීමේදී අවශ්‍ය වෙන්නේ කුමක්ද? ස්කන්ධ පහක ඉදීම මැරීම නැමැති ධර්මතාවය තුළ ඉක්මෙන් හවස් වෙන්න. අපි සිතින් කයින් වශයෙන් ශික්ෂා පද මගින් පුද්ගලයේ වශයෙන් සිටින්න. ඒ ඉක්මීම තුළ අපට පවතින්නේ ඉදීම එකයි තියෙන්නේ. ඒ මෞකසින් මිදීම. මැරීම එකයි තියෙන්නේ. ඒ ජීවිත අවසානේ නියම. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් තැන්වල කායස්ස බීදෝ තරම් මරණා කියලා වචනයක් සූත්‍ර දේශනාවල. මේ කායස්ස බීදෝ තරම් මරණා කියනකින් කියන්නේ මොකද්ද? කායදී සිදුවෙන මරණයෙන් පසු. කායදී සිදුවෙන මරණයෙන් පසු කියන වචනේ උන්වහන්සේ දන්ත හේතුව කාය නොබිදී නොබිඳී සිදුවෙන මරණයක් කියන නිසා ඒක අධ්‍යාහාරයෙන් ගන්න වෙනවා. විශේෂයෙන් මේක අහනවා මේ නිසානේ කියනවා. කායදී සිදුවෙන මරණයෙන් පසු සිදුවෙන සිදුවීම් කතා කරන අතර කන්දේසු ජායමානේසු ජීවමානේසු මියමානේසු අනේ කනේ සම්පික්ඛු ස්කන්ධයන් උපදි විරද්ද නැරෙද්ද ස්නේහ ස්නේහ පාසාම ඔබ උපදින්නේය දිරන්නේය මැරෙන්නේය යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා. අන්න ඒක තමයි අර ආයිබිලි සිදුවන මරණයට අමතරව මොහොතක් පාසා තරම් සිදුවෙන දෙය. ස්කන්ධ උපදිනවා විරෙනවා කියනවා මොහොතක් මොහොතක් පාසා. මොහොතක් මොහොතක් පාසාම අතරම ඉදීමක් මැරීමක් සිදුවෙනවා නම් අපට දීර්ඝ කාලීන පුද්ගලෙක් වශයෙන් මෙලී ආරේෂක් සම්මර වෙන සිදුවෙන්නේ ඒ මහතේ උපදින ස්කන්ධයන්ට. ඒ මහතේ උපදින ස්කන්ධයන් එක්ක කාය කර්මයන්ට ඇති, එක්ක වාචික කර්මයන්ට ඇති, එක්ක මනෝ කර්මයන්ට ඇති. ඒවා අනවජ්‍ය බවට පත් වෙනට. එහෙම නැත්නම් අනවජ්‍ය කාය සම්මවකට පත් වෙනට කුමක් විය යුතුද කියන එක ඉදිරිමින් සුපීපයක් අපට තේරුම් ගන්න අවශ්‍යයි. මේ සඳහා මම අර මුලදී පැහැදිලි කළ සූත්‍ර දේශනාව යමක් ඇසුවා නම් මතක් කරගන්න නැත්නම් නැවත මතක් කරලා දෙන්නම්. අපි හැම දිනම ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරව, දී පැවිදි භාවයෙන් තොරව උපසී පටන් සිදුවෙන සිදුවීමක් පවතිනවා. ඒකට තමයි ස්කන්ධ පහක ඉදින් නැරීම කියලා කියන්නේ. අපි දැනගත්තත් නැත ඒක තමයි සිදුවෙන්නේ. ඒකට ස්කන්ධ කියන වචනේ නේත්‍යක් නෙවෙයි. ඒක ස්කන්ධ කියලා නොයදා වෙනම හරි ඉදුවනම් එදා අපි භාෂාවෙන් මේක කතා කරා. විතර තියෙන කිලමණයක කිලමණේ නොකියක් ඇත්ත කියලා නම් අපි අදෙක ඇත්ත කියනවා. ඇත්තම අපි අහිරමණේ කියලා නම් ඇත්තට අපි දුක් භාවිත කරනවා. ඒක තමයි සම්මුතිය කියලා කියන්නේ. ඒ නිසා ස්කන්ධය නොත් එහෙම දෙයක්. කිස්තනොත් එහෙම දෙයක්. කිස්තනට කිස්තියන් නැතුව සංකීවනම් සංකීම. ඒ සම්මුතිය කියලා කියන්නේ. ඒ වගේ ස්කන්ධ කියලා කතා කරන්නේ ඇති සිතින්දේ තේරුම් ගන්න. මේ ස්කන්ධ කියන්නේ අරමුණින් අරමුණට ඇසින් කනින් නාසින් දිවෙන් කයින් අරමුණු ගැනීමේදී ඇති නැති වෙන එක. මේක අපි කරන දෙයක් නෙමෙයි. උපතින්ම අරගෙන ආවෝ අපි ළඟ සිදුවෙන ස්වභාවික සිදුවීම. මේ ස්වභාවික සිදුවීම හට ගැනීම නැති වෙන සිදුවීම දෙයක්. මෙහෙම අපිට ශ්‍රමිකෝ මේ සිදුවීම අභාග්‍යයක් නෙමෙයි. භාග්‍ය. දුර්භාග්‍යයක් නෙමෙයි. ඒක සෞභාග්‍යයක්. නමුත් මේ තේරුම් ගත්තේ නැති නිසා මේ අභාග්‍යයක් බවට පත් කරන් තියෙනවා. ස්කන්ධයන්ගේ ඉදීම හරීම තේරුම් ගන්න බැරි වීම තුළ ජීවිත අභාග්‍ය සම්පන්නයි. අභාග්‍ය සම්පන්න වෙන තුමක් නිසාද ඉපදීම මැරීම වෙනුවට ස්කන්ධයන්ගේ ඉපදීම හේතු ඉතුරු කිරීම මෙයා නැවත උපතට හේතු අවකාශකොට අපිට කියනවා සන්නානුසී කියලා අවකාශකොට මේ යාම කියන කාරණාව සිදු වෙනවා. ඒක තේරුම් ගන්න. මෙන්න මෙහෙම තේරුම් ගන්න. කුඩා දරුවෙක් ජීවිතයක් කල්පනා කරලා බලන්න. ඒ කුඩා දරුවෙක් ජීවිතය කොහොම ස්කන්ධ ඉපදීමක් මැරීමක් ගැන දන්නේ නැහැ. සහල්ෙන් ජීවත් වෙනවා. ඒ සහල්ෙන් ජීවත් වෙන්නේ සතුට ඇති වුණා. කිසියම් කෙනෙක් සමග තරහ ඇති වුණත් ඒ තරහව ඔහු නැති කරගන්න බැඳුනේ නැති වුණාට ස්වභාවයෙන්ම නැති ගියා. දැන් අපි වැඩිහිටියේ වශයෙන් තුකන් ජන කෙනෙක් වශයෙන් කෙනෙක් කෙනෙක් කියලා අමනාප වුණත් ඔහු ඒක සිතේ තියාගන්නවා. තියාගන්නේ ඒක අනිත් දවසක ප්‍රතික්‍රියාවක් දක්වන. අන්නේ තියා ගැනීම තමයි ඇතිවීම නැතිවීම අමතක කොටස නිශ්චිත කර ගැනීම කියලා. ඇතිවීම නැතිවීම ස්වභාවිකයක් අපිට ඊට හේතු යාම තමයි මේ තියා ගැනීම කියලා ඒක ඉදිරි කර ගැනීම. එතන මේ දරුවගේ මනසේ මේ ඇති වන දේ නැති වෙන ධර්මතාවය සාමයකට කියන්නේ භාවනාත්මක මනස කියලා ස්වභාවිකයි. මේක අපි උපතින් දෙනවා භාග්‍යයක්. ඒ භාවනාත්මක මනසේ නැති කරගන්න දඟලන්ට ඕන වුණේ නැහැ. අල්ලගත්තේ නැත්නම් ඒ නැති වුණා. කවුරු හරි කෙනෙක් කෙරෙහි ඇති වුණ තරහව එකේ මොකද කියන්නේ පුළුවන්. නමුත් පසුදා වූ මොනෙහි කතා බහ කරන්නේ හෝ සෙල්ලම් කරන්නේ කලි ගන්න අදහසින් නෙමෙයි ඒකගේ සිතින් පැහැරවම ගියා. එන්නේ සිතේ නොරැඳී මතකේ නොවේ මතක තබා ගන්න මතකේ අපට හැමදිනටම අවශ්‍යයි. හැඟීම් අපෙන් ලෝභ දේස මොහොන් අපෙන් වෙන මේ ඇති වනදී නැති වෙන ස්වභාවයට විරුද්ධව යමින් අපි ලෝභ මොහ සහ දේස මොහලට පි. ලෝභ මොහ කියන එකෙන් දෙන්නන්නේ ඇලීම් සහ මුලාව කියන එක. දේශ මොහකින් අරින්නන්නේ ගැටීම් සහ මුලාව. ඒක තුනම එකටින් නෑ කවදාවත්. මේ ලෝභ දේශ මොහකින් එකටිය දෙන්නේ නැහැ. ඇලීම් සහ මුලාව සහ ගැටීම් සහ මුලාව එකට තියෙන්නේ. මෙන්න මේ යටතේ අපි මේ අපිට මොන දෙන්න සිදු වෙන කාරණාවලදී ඒවා බාර ගන්නට පටන් ගත්තා. අල්ලගන්නට. මෙන්න මේ බාර ගැනීම දිශා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මම නම් මුලාව ඇති වෙන්නේ. මම යනු ඒ තේරුම් ගන්න ඕන කාරණාවක් එතන මම යන අපි සම්මුතියෙන් කතා කරන මම කියන අකුරු දෙක. අපි සම්මුතියෙන් වශයෙන් කතා කරන අම්මා තාත්තා දුවතා ස්වාමීන් වහන්සේ කියන පුද්ගලයක් නෙමෙයි. ඒ පුද්ගලයක් නෙමෙයි මෙතන මම කියනවා. පතන සහ ෘතිය කියන විසුසූත්‍ර දෙකේ තියෙනවා මෙන්න මෙහෙම කරුණ. හරිද තියාගන්න. යංකෝ වික්කවි අනුසේති අනුමේ යති. තේන සංකම්බති. යං නානුසේති නානුමේ යති. තේන සංකම්බති. මහණෙනි යම අනුසේ වශයෙන් තියයිද මනින්ද එිනොයි මම හටගන්නේ අනුසේ වශයෙන් තියන්නේ නැද්ද මනින් නැද්ද එහෙනම් මම හටගන්නේ අන්න බලන්න මම හට ගැනීමට හේතු වෙන කාරණේ මොකක්ද අනුසේ වශයෙන් හේතු ඉස්තර කිවි තේරෙන භාෂාවකින් කියනවා නම් හොඳයි මම උඹ කම් වැඩක් කරන්නම් මම ඔබට එකට කරන්නම් මම මොකද සමාජයේ භාවිතන වචනයක් පවතින අරිත්‍යන් එක දෙන්නම් කියලා තමයි භාවිත කරන්නේ මෙන්න මේ තබා ගැනීම සිදුවන්නේ අනිත්‍ය දෙයිය යාමේ අල්ලා ගැනීම මේකට කියනවා අනිත්‍ය දෙයිච්චක ගැනීම මෙන්න මේ ළමා කාලේ ඉක්ම යන විට සියලුම දෙනාට සිදු වෙන දෝෂය තමයි මේ ඇතිවි නැතිවි යන ස්වභාවික මනස බාන භාවනාත්මක මනස අමතකයි ඇති ඇතිවි අල්ලාගෙන නැවත ගැනීමට තබා නැති වියනේ. ඇති නැති යන්නේ එතන සිදු වෙන්නේ ඇතිවි අල්ලාගෙන නැවත ගැනීමට තබා නැති වියා. මෙන්න මේ තුල තමයි බුදුරජාණන් වහන්සේ වදාළ කෘතඥයා තුරු සිදු වෙන නිත්‍ය සුඛ ආත්ම කියනා වූ වැරදි දෘෂ්ටියක දැමන්නේ. මේ නිත්‍ය සුඛ ආත්ම නම් වූ වැරදි දෘෂ්ටියක දැමන එකට පින්නන්නේ අනුසෝතලා. යහපත් අරයන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා අනවජ්‍ය සුඛේ කරා ළඟාවෙන්නට නම් නිත්‍ය සුඛාත්ම කියන දෘෂ්ටියෙන් ඉඳලා හරියන්නේ. බුදුරජාණන් ලෝකෙ හිල කරගත්ත දේ තමයි මේ සියලු සංස්කාරයන් වල ඇත්ත ස්වභාවය බුදුරණෝ පහළ වුණත් නැතත් අනිද්දුකානත් බෝම් මහත්යම් කරක දේශනා කරපිය. බුදුරණෝ පහළ වුණත් නැතත් ස්වභාවයේ සංස්කාරයන්ගේ අනිද්දුකානත් බව. සමතර අසුත සුජඥා කියන කෙනාට කල්පවණක් මහන්සියලාවක් මේක දැකගන්න පුළුවන් කමක් නැහැ. බුදුරයාගේ කෘත්‍යයන්නේ මෙන්න මේක තේරුම් ගන්න. ඒ ධර්මයේ හොයා ගන්නවා ධර්මයක් දේශනා කරනවා කියන තේරුම එකයි. ලැසී විදහාම පෙර බුදුරණන් විසින් පිළිපිට වසාදමන වැළඳියක් තියෙන පිළිපිට පසුකාලීනව වාර්තාම ප්‍රේමතුලින් ලැසී විදහාම බුදුරෙක් විසින් කරන ලබන්නේ අලිත් ප්‍රසාවක් මතු කරගන්නේ කියලා කරන්නේ. මේ හෙලිකන ගැනීම තුල තමයි Taman සමාජයේ පැරලී ඉන්න සමගාල පෙරම් අරගෙන කෙනෙකුට අසුත පුතක් ගැන භාවයෙන් නිදී ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන පුළුවන්. මෙතන තව වචනයක් මම මතක් කරන්නම්. බුදු සමය පිළිබඳව ගැඹුරු හැදෑරුව නැති ඇතැම් විදේශිකයින් නැත්නම් අපේ මාය. මේ බුදු සමයට ගැරහුමක් කරන ලබනවා මේක දුක් ආගමක් කියලා. සම්පූර්ණයෙන්ම අර්ථවේදිකයි. බුදු සමය ලැබගත් කෙනෙක් දුක නෙමෙයි දුක නැති උතන. බුදු සමය කියනකොට දුක කියලා පෙන්වන්නේ නිවන්තරයෙන් පවතින දෙයක් හෝ සදාකාලික ප්‍රතිපදාවක් වශයෙන් නෙමෙයි වරදවා වටහා ගැනීම කියලා තමයි කෙනෙක් දුක හටගන්නේ. එනිසා වැරදි මාර්ගයේ යන තමයි දුක හටගන්නේ. නිවැරදි කරගන්න පුළුවන් නම් මේ දුක හටගත්තු තැනම දුක විඳින තැනම දුක නැති නැති වූ තැනක් පවතිනවා. එතනමයි ඒක පවතින්නේ. එනිසා මේක තේරුම් ගන්න මේ අන්නයි කියූ පමණින් මේ වචනේ සරකින් අවශ්‍ය නැහැ. බුදුරයා ලෝක පහළ වී මේ පැහැදිලි කරනවා මේ ජීවිතේ ගත කරා කතාවක් නැහැ. මේ සුවින්න පුළුවන්. දුක ආගමක් කියලා එතන නැහැ. අස්ති සුඛේ බුද්ධ සුඛේ අනන සුඛේ පමණක් නෙවෙයි ජීවිතේ ඉඳගෙන අනවජ්‍ය සුඛයකට එන්න පුළුවන් කියලා උන්වහන්සේ වදාලා අනන්තය සිදු විය යුතු දෙයක් සිදු විය හැකි දෙයක් කියලා තවකන බාදුමක්. කිසියම් ආකාරයක මේ ස්කන්ධ පංචකයේ ඉපදීම මැරීම කියන සිදුවීම විරවුල්ව සමාජයට විකහනවන්නේ නැහැ. සංස්කාරයන්ගේ අනිත් දුක්ඛනාත්ම යන නිර්වල සමාජයේ ප්‍රියුක්ත නොවන්නේ නම් කෙනෙකුට අනවජ්‍ය වෙන්න බෑ. මම පසුගිය දේශනාවලදී මතක් කළා යලිත් මතක් කරන්නම් මේ කතියක් තුළ. සියලුම සංස්කාරයන් යන ඇසට තියෙන බාහිර ලෝකයේ තියෙන කිසිදු වස්තුවක් නෙවෙයි. සිත මුල් කොටගෙන අපාගත නැත්නම් කාම ලෝකයේ තුන එන්න සංරූපී ලෝකයේ සාරූපී ලෝකෙ මෙතන තුන් භවයේ කියලා. මේ තුන් භවයේ තියෙන ඇලීමට මේ කියන්නේ කාම සංහා භව සංහා විපාක සංහා කියලා. ඒකත් ඒ එක්කත් ඒ සංනන උපතලසා ගැනීම සඳහා ඉදිරි කරන හේතුවකට තමයි මෙතන පෙන්වන්නේ සියලු සංස්කාර කියලා. සංවනක කියනවා අපුඤ්ඤාදි සංඛාර කියලා. සින්නරට කියනවා අපුඤ්ඤාදි සංඛාර කියලා. ඥාන කුසලවලට කියනවා ආනිජ්ජාදි සංඛාර එකම අසුත සුතක් ගැනියා මේ ඕනෑම දෙයක් මමකට මගේකට මගේ ආත්මයකට ගන්නවා නැත්නම් හේතු සුඛාත්මකට ගන්නවා ඒකට උන්ට සබ්බේ සංඛාර අනිත්‍යත් නොවේ නිත්‍යයි ඒකට ඒ බුදු සමයේට අනුගාමීව යාමක්ද එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ යාමක්ද ඒ නිසා අපිට මේ සංස්කාරයන්ගේ අනිද්දුකානාත්මේ මනමින් තේරුම් ගැනීමට අවශ්‍ය කල්යාණ මිත්‍ර ශ්‍රේණියන් වලදීම නිසා අපි සංස්කාරයන් යන බාහිර දේවල් වශයෙන් පිටාදී අනිත්‍ය යන එකට තේර නැති වෙන දෙයක් කියලා හිතාගෙන අසත් ධර්මයකට මුලාවි සිටිනවා. අසත් ධර්මයකට මුලාවි සිටිනවා. සද්ධර්මයේ විනයි සද්ධර්ම ප්‍රතිරූප කරන්නේ. ඒ වචනවලින්ම වෙනත් දෙයක් පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් සාපි බුද්ධ වචනය උදව් කරගෙන උන්වහන්සේ වදාළ සද්ධර්මයේ කියනවා. එතකොට තේරුම් ගන්න වෙනවා ස්කන්ධ පංචකය තුල මේ සිදුවීම සිදුවෙන්නේ. තමකටයි චුල්ලකාහුල අද සූත්‍රේ, තමකටයි මන්දුකෝවාල සූත්‍රේ, විවිධ සූත්‍ර කීපයක් මම දක්වලා පෙන්නන්නම්. මේ කිසියම්ම තැනකදී බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ගෙන් හරි, සංඝ පිරිනියම් භික්ෂුණීන් වහන්සේලාගෙන් හරි අහන්නේ නැහැ. වාසුපිටි ඉබතනම් හරතබාන කේශ කල්යාණේ දන්ත කල්යාණ මේවා අනිත්‍යද නිට්ටද කියලා විමසූ ප්‍රශ්න පිටිපිටේ තුන නැහැ. ඔබ මොකද මේ ගැන හිතන්නේ? සෝල් හාමුදුරන්ගෙන් අහනවා. රූපේ අනිත්‍යද නිට්ටද? වේදනාව අනිත්‍යද නිට්ටද? සංඥාව අනිත්‍යද නිට්ටද? සංඛාරය අනිත්‍යද නිට්ටද? විශ්වමින් ගෙනහ ආනන්ද කහඳු කොහොමද මේ ගැන හිතන්නේ රූපය අනිත්‍යද නිට්ටද වේදනාව අනිත්‍යද නිට්ටද සංඥාව අනිත්‍යද අනිත්‍යද සංකාරය අනිත්‍යද විඥානය අනිත්‍යද මට තියන්න අවශ්‍ය මේකයි ස්කන්ධ පංචකය තුන තියෙන අංගයක් ඇද්ද ඒ තුන්ය අභි සංකාරයක් තියෙති අපුන්ය අභි සංකාරයක් තියෙති ඥානි ජාති සංකාරයක් තියෙති මේ ස්කන්ධ පංචකය තුන තියෙන දේවල් ගැන තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ අනිත්‍ය කොනිත්‍ය එකක් අසුදාත් ගඥායන මේ සියල්ල නිත්‍යකත ගත්තු දෙල යාවි බව දන්නේ නැහැ. නිත්‍ය සුඛ ආත්ම කොට ගන්නා වූ දර්ශනය තුල දැක්ම තුල කිසිවිටකත් ඥාන අවජ්‍ය වෙන්නේ නැහැ. නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම තමයි මෙතන මේක අවජ්‍ය වෙන්නේ. ඔය සාවජ්‍ය වෙන්නේ. පිරවද්ද නැත්නම් අනවජ්‍ය බවට පත් වෙන කියනවා සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන්න නොවින් දැනගත යුතුයි. මේක වටින්න පාඩම් කරන්න පුළුවන් කමක් නැහැ. යදා සංඥාය පස්සදී කියලා කියන්නේ යම් විටක නොනින් දකීද කියන්නේ. මේ යම් විටක නොනින් දකීද කියන එක අපි ඉදිරි ධර්ම දේශනාවලදී පැහැදිලි කරන්න කල්පනා කරයි. ඒ නිසා තේරුම් ගන්න මේ අත්ති අනන භෝග කියන සුඛ තුන 16 එකක් තරමක් තියෙනවා. සාදාසින් 15ක සුවයක් තියෙනවා අපට ඔබට විඳින්නට ඒ අනාද්‍ය සුඛය. අනාද්‍ය සුඛය විඳින්නට ස්කන්ධ පංචකයේ ඉදීම මැරීම නිරවුල් තේරුම් අරගෙන පුද්ගලයා ආදීපදීම මැරීම වෙනුවට ස්කන්ධ පංචකයේ ආදීපදීම මැරීම භාවිතා කරන මොහොතින් මොහොතින් මැරෙන ඒ මොහොතින් මොහොතින් මැරෙන හැම දෙයක්ම මම නොවන බව සම්මගේ නොවන බව සම්මගේ ආත්මේ නොවන බවට නොනින් දකින්න පුළුවන් අනාත්ම දර්ශනය ඔබ කල්යාණ මිත්‍ර ශ්‍රේණිය තුළින් ඇති කරගත යුතුයි. ඒ ඇති කර ගැනීම තුළ ඔබට පියවරෙන් පියවර මේ 16 15 අනවන්දි සුඛය කරා ළඟා වෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි මේ ධර්ම දේශනාවල ඉලක්කය අපි සුඛය, භෝග සුඛය, ආනන්ද සුඛය ඇති කරන පිළිස ඇති කිරීම නොවේ. ඒ මේ සමාධිය ඕනෑම කෙනෙක් අතින් සිදු වෙන්න පුළුවන් සමාධිය හැමදාම. නමුත් අත උත්සාහ කරන ලබන්නේ අනවන්දි සුඛය යන කුමක්ද යෝග සබා දෙන්නේ. ඒ නිසා අපි හැම දිනා ජීවිතේ සබාගත් ජීවිතේ සුවසේ විදවන්නට මේ විදින්න පුහන් තත්වයට පත් වෙන කඳුගිර ජානන් වහන්සේ ලෝකී කරවදාලා වූ සංස්කාරයන්ගේ අනිත්‍යසනාති බව නැමැති මේ ධර්මතාවයේ තේරුම් ගනිමු. ඒ තේරුම් ගැනීම තුළින් අපට කායික වාස්තික මානසික වශයෙන් නිරවුල් බව හෙවත් නිත්සුකාත්ම වන තොර දැක්වීම අනිත්‍යකාත්ම වශයෙන් දකින්න පුළුවන් නොනැසයික කර ගන්න පුළුවන් වෙනවා. ඒ තුළින් අපට මේ සතර ආකාර සුවය විඳින්න පුළුවන් කමක් තියෙනවා. පරලොවදී නොවේ අනාගත බුදුරයා හමු වෙනවේ සමාලබාගත් මේ ජීවිතයේදී. එසේ කර ගැනීමට ප්‍රඥාව පහළ කර ගැනීමට මෙම ධර්මානුශාසනාවන් ප්‍රතිසේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනය කරමින් හැමට අපි සඳහන් කළ තෙරුවන්ගේ සරණ ලැබේවා කියන ප්‍රාර්ථනය කරමින් මෙතමනකින් මේ ධර්මානුශාසනාව සමාප්ත කරන ලබනවා. සැනට තෙරුවන් සරණයි. සාදු.